And Pastor Andrew said, we must keep coming for meetings. Pastor Andrew kiyapu deyak thamai digin digatama mema raswim walata api sahabhagi viya yuthumai. If you're new, if you're joining us NCLC, oba aluth nam navagivisum jeevana madhyasthanayata aluthen palinne. I want to warmly welcome you. This is a beautiful Jesus church. Meya ithamathma alankara Yesus wahansege sabhavak. You know, one thing we specialize in this church, api visheshaknyathya darana ek deyak thamai me sabave, is to love one another. Ekin ekkinata prema kirima. So when you come here, I want you to feel loved and accepted. ඔබ මේ ස්ථානයට පැමිණියහම මම කැමැති මගේ ආශාව ඔබට ඒ ප්‍රේමය දැකීම සහ ඔබව පිළිගැනීමක් තිබෙන බව ඔබට දැනීම. This is the family of God. මේ දෙවියන් වහන්සේගේ පවුල. Hallelujah. Hallelujah. And also in this church, ඒ වගේම මේ සභාවේ, we have an atmosphere where you can grow in the Lord. Amen. මෙහි වාතාවරණයක් තිබෙනවා දෙවියන් වහන්සේ තුල ඔබට වර්ධනය වෙන්නට පුළුවන්. You will never be the same if you come again and again and again. ඔබ දිගින් දිගටම රැස්වීම වලට සහභාගී වුණොත් if you come 3 weeks non stop as Andrew said 3 weeks non stop Pastor Andrew කිව්වා සති 3ක් නොකඩවාම මේ සභාවට ඔබ පැමිණෙනවා you will not recognize yourself. ඔබටම බැරි වෙනවා ඔබගේ ජීවිතය හඳුනා ගන්න. Hallelujah. Hallelujah. How many of you say that is true? Amen. සත්‍යයි කියලා කවුද කියන්නේ? Hallelujah. Amen. Mama Shurek. Amen. Amen. I'm a champion. Can you remember that? Those who came for Bless Colombo. Bless Colombo had certain tapu ayata eka matakai. Pastor Andrew said, I'm a Shurek. Mama Shurek. Mama Shurek. Okay, say Mama Shurek. Kiyamu Mama Shurek. Mama Shurek. Mama Shurek. Turn to the next one and say, Oba Shurek. Eha patte inne kenata kiyana Oba Shurek. Hallelujah. Hallelujah. See, because Jesus came, Yesus wahanse paminiya nisa, he came to make you a champion. Unwahanse paminiya obowa shurek karannata, he came to make you a champion. Obowa shurek karannatai deviyan wahanse paminiya. Everyone who believes in him shall not perish. Yesus wahanse kerehi vishwasa karana onama kenek vinasha nawen. That means you will not perish. Ekena oba vinasha wenne neha. Your business will not perish. Obage vyapare vinasha wenne neha. Your physical condition will not perish. Obage sharirika tattwe vinasha wenne neha. Your family will not perish. Obage paula vinasha wenne neha. Hallelujah. Hallelujah. You will live for the glory of God. Ob devan wahansege mahime uddesa oba jeevath wenne. And everything that you touch will be a success. Oba athagasana hama deyakma saarthaka wenna yana. You know, that is why Jesus came. Yesus wahanse paminiye me nisa. Do you believe in Jesus? Ob Yesus wahanse vishwasa karanawada? He is the way to your success. Unwahanse thamai margaye obage saarthaka. He is the way to have a wonderful family. Anarga paula kuddesa unwahanse thamai margaye. He is the way to have a blessed marriage life. ඒ ආශිර්වාදලත් විවාහ ජීවිතයක් ගත කරන්න උන්වහන්සේ තමයි මාර්ගය. He is the way to live a prosperous life. සඵලත්වයේ සාර්ථක ජීවිතයක් ගත කරන්නට උන්වහන්සේ තමයි මාර්ගය. You know, without Jesus we are nothing. යේසුස් වහන්සේගෙන් තොරව අපි නිකම්ම නිකන්ම. This morning Rhapsody said, "Can you ever imagine living without God?" මේ උදෑසන යථාර්ථයේ රිද් මේ කිව්වා දෙවියන් වහන්සේ නැතුව ජීවත් වෙන්න ඔබට හිතන්න පුළුවන්ද? It's unthinkable. හිතන්නවත් බෑ. Without God, without hope. දෙවියන් වහන්සේගෙන් තොරව කිසිම බලාපොරොත්තුවක් නැහැ. Thank God we have a blessed assurance. දෙවියන් වහන්සේට ස්තුති වේවා අපට ඒ ආශිර්වාදලත් නිසක කමක් තියෙනවා. He lives in us. Hallelujah. උන්වහන්සේ අපි තුල ජීවත් වෙනවා. He lives in us. උන්වහන්සේ අපි තුල ජීවත් වෙනවා. Say Jesus lives in me. ඔබ කියන්නේ යේසුස් වහන්සේ මා තුලයි. He lives in me through the Holy Spirit. සුදාත්මයන් වහන්සේ කారణ කොටගෙන උන්වහන්සේ මා තුල ජීවත් වෙනවා. I will never be a failure in life. මම කවදාකවත් ජීවිතේ පරාජිතයක් වෙන්නේ නැහැ. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Praise God. Prashansa veva. You know, last week pastor was speaking about some very important practical things. Prayukana kipe gena pastor andu katha karagi sathi. He was speaking about sheep and goats. Bataluwan saha eluwan gena katha karana. I hope no one got offended by that. Mama hitena kaatawat eken badawak une neha kiyala. The teaching is to make us better. ඒ ගැන්වීම මේ ස්ථානයේ ඔහු ගෙනාවේ අපිව වඩා යහපත් කරන පිණිසයි. You know, not to condemn us and say we are goats. අපිව පහතනවල අපි එළුවන් කියලා කියන්නට නෙවෙයි. For us to know the blessing of God. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය අපිට දැනගන්න පිණිස. And to live like sheep. ඒ වගේම බැටළුවන් ආකාරයෙන් ජීවත් වෙන පිණිස. See, in the Bible, the Holy Spirit has specially mentioned certain animals, plants and birds, you know, as allegories. Is it allegories? Yeah. Yes. බයිබලයේ විවිධ වූ සත්ව වර්ගයන් එවැගේම ශාක විශේෂ ලෙස දේව වචනේ සඳහන් කරලා තිබෙනවා. So when the Bible says the Lord is my shepherd. The Bible කියනකොට දෙවියන් වහන්සේ මාගේ ඉඳේරා කියලා. That it is recognition that I am a sheep and he is my shepherd. ඒකෙන් අපි හඳුනා ගන්නවා උන්වහන්සේ මාගේ ඉඳේරා මම උන්වහන්සේගේ බැටළුවෙක්. So anyone who believes in Jesus, who has received Jesus Christ. Yesus wahansewa vishwas karana onama dene kene. He is a sheep in God's fold, in his flock. Deviyan wahansege deviyan wahanse thula ohu bataluwek. But we must behave like sheep. Api bataluwan lesa hasirennata awashyai. Once before we were like goats. Kalekata ihatadi api eluwan wage hitiya. But now we are sheep. දැන් අපි බැටළුවන්. So we must have a sheep mentality now. එම නිසා අපි බැටළු මානසිකත්වයක් තබා ගත යුතුයි. We must give up the goat mentality. ඒ එළු මානසිකත්වය අපි අත්හැරිය යුතුයි. Because if you have the goat mentality, එළු මානසිකත්වයක් අපි තබාගෙන හිටියොත්, we cannot live in the blessing that God wants us to enjoy. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය තුල අපට භුක්ති විඳින්නට බෑ. So we need to recognize, you know, what are the characteristics of a goat and a sheep? ඒ බැටළුවෙක්ගේ එළුවෙක්ගේ චරිත ගුණාංග කුණු කුමක්ද කියලා අපි වෙන් කරලා හඳුනා ගැනීම ඉතා වැදගත්. In I was doing a study this week about sheep and goat. මේ සතිය තුල මම එළුවන් ගැනයි බැටළුවන් ගැනයි අධ්‍යයනය කරා හොඳට. And I found some interesting things. රසවත් දේවල් කිහිපයක් මම හොයාගත්තා. One thing is that the sheep බැටළුවන් loves to live in a flock. Live with others. බැටළුවන් ඉතාමත් ආශා කරන දෙයක් තමයි අන් අය සමග එකට රැළක් සමග ජීවත් වෙන්නට. He has a flock attitude. ඒ රැළේ මානසිකත්වයක් තිබෙනවා බැටළුවෙකුට. He wants to be with others. He wants to be with others of the same kind. ඒ බැටළුවගේ වර්ගයේම අන් අය සමග සිටින්නට බැටළුවෙක් ආශා කරනවා. If he's not with other sheep, he feels very insecure. And disturbed. E vena battle o wata awata pitawen naththam ohu ithamath karadara wenawa e gana kalabala wenawa battle week. Now I can see you are sheep because that's why you have come to be with others on Sunday morning. Oba battleuan nisa thamai oba iridau dæsena me sthane anith battleuan samaga sitinnata paminla tibenne. But the goats they don't mind, you know, they go anywhere where they want. Namuth eluan ehema nevey onama tanaka yanawa. They are independent. Own tani taniwama katiyutu karanna igena gena tibena. The sheep are dependent on others and their shepherd. Battaluwan annaya kerehit endera kerehit yapenawa. But the goat is independent. Namuth eluwa taniwama katiyutu karanna igena gena tibena. He's very independent. He wants to be free. Nidahase nidalle inna tamai eluwa kemathi. And he doesn't want to be in one place. ekatanaka inna kemathi neha. The sheep like to be in the sheep pen. e battaluwa kemathi ohuge sthane battalu kotuwe inna. kotuwe inna. he is in the kotuwa but he doesn't feel kotu vela. hallelujah. kotu vela kiyala ohuta hangenne neha. but the sheep but the goat he will try to push his way. he doesn't want to be kotu vela. නමුත් එළුව එහෙම කොටුවක දැම්මත් තල්ලු කළා හරි එළියට යන්න පැනලා යන්න තමයි බලන්නේ. The sheep eats grass. The sheep බැටළුව තනකොළ කනවා. He is grazing the grass. The තනකොළ ඒ pasture. කොළපාට තනකොළ නිල් ගොදුරු තන බිම්වල ඔහු ඒ ආහාර ගමින් සිටිනවා. He will go where the shepherd goes to that endera yana tana gihilla to that green pastures and he nil thana goduru bimbala indala aye kama kanawa eats grass thana kola kanawa he wants good grass honda thana kola thamai kanna asa right but the goat he eats anything he likes namud elu ona deyak kanawa he doesn't bend down and eat he puts his feet up and eats everything up there ඒ කකුල් ඉස්සරහ කකුල් දෙක උසවලා ඕන දෙයක් අහුවෙන උඩ තියෙන දෙයක් කනවා I remember in our drug rehab before in Bandaragam we had goats මට මතකයි අපිට ඒ බණ්ඩාරගම තිබිච්ච මත්ද්‍රව්‍ය සේවය තුළ අපි එළුව ඇති කරා. People used to cut you know leaves from jack trees and they used to hang it on top. ඒ කොස්කොල එල්ලලා තිබුණාම ඔවුන් උඩට නැගලා කනවා. They don't like to eat if the jack was on the කොස්කොල බිමට දැම්මම නම් ඔවුන් කන්න කැමති නැහැ එළුව. He wants comfortable things. ඒ සැප easy things. ලෙහෙසිය තමයි බලන්නේ. And Pastor Andrew said they like to destroy the plants. විනාශ කරන්න කැමති කිව්වා Pastor Andrew අර පැලවල උඩ කොටස කෑමෙන්. The people who shepherds endera who look after sheep in the flock බැටලුවන් රැක බලා ගන්න endera they see that these sheep are a blessing to the environment. ඒ පරිසරයේ ස්වභාව ධර්මයට ආශිර්වාදයක් හැටියට තමයි දකින්නේ. If you go to England or countries where they have sheep, even in Sri Lanka in the New Zealand farm, I think they have. එංගලන්තයේත් ඒ වගේම ලංකාවෙත් තිබෙනවා මේ farm වල බැටළුවන්. It is very easy. It's beautiful to see this. Wow, when you see a flock of sheep in a green grass, it's beautiful to see. අලංකාරයි ඒ තනකොළ වල බැටළුවන් කෑම කමින් සිටිනවා දකින්න. But if there are goats somewhere eluo hitiyot people have to look be careful because they will destroy whatever is there. E minisu para pravesam vennona mokada e tiyana onoma deyak vinasha karanna sudanam eluo. In Sri Lanka goats even eat posters on walls. Lankawa eluwe me vitti wala tiyana poster pawa kanawa. You know, they don't mind, they just want to eat. Ahu enne monawada ona deyak kanna aasai. Now also the sheep battaluan they have very good eyesight hondata penima thibeno as peno hondata and they have good hearing and smell e wageema hondata asenawa battaluanta hondata ganda suwanda handuna gannat puluwan. That's why Jesus said my sheep hear my voice. Eka Yesus wahanse kiwwe mage battaluan mage handa asanna kiyala. The sheep will not listen to a voice of a stranger. ඒ බැටළුවේ කවදාක්වත් අඳුරන් නැති කෙනෙක්ගේ ඒ කටහඬට සමන් දෙන්නේ නැහැ, ඒ අනුගමනය කරන්නේ නැහැ. වෙන්නේ අර Sometimes when I go in England when I go for walks I see sheep. එංගලන්තේ මම ඇවිදින්න ගියහම මම දකිනවා ඉතාමත් අලංකාර බැටළුවන්. So I try to get close and get their attention, they just ignore me. මම බැටළුවන් ළඟට ගිහිල්ලා ඔවුන්ගේ අවධානය ගන්න හැදුවට ඔවුන් මන් දිහා බලන්නේවත් නැහැ. Because they are so focused on eating grass. Manda unge avadhanaya mulumaninma un yomu karanne e tana kannata. See, and the sheep are never aggressive. Battaluan kavadakwat they can be aggressive if the male is looking after the lambs. But they are not, but the goats are always aggressive. Eluan nitharama tada vidiyata kriya karanawa ehedwanawa mehedwanawa මුරණ්ඩුයි. නමුත් බැටළුවන් හරිම සංසුන් නිශ්චලව ක්‍රියා කරනවා. So if we are sheep we must depend on learn to depend on God. අපි බැටළුවන් නම් දෙවියන් වහන්සේ කෙරෙහි යැපෙන්නට ඉගෙන ගත යුතුයි. The sheep is led by the shepherd. බැටළුවන්ට මඟ පෙන්වනු ලබන්නේ එඬේරා විසින්. Did you hear that? The sheep are led by the shepherd. බැටළුවන්ට මඟ පෙන්වනු ලබන්නේ එඬේරා විසින්. But the goat keeper is led by the goats. Namuth eluwan bala ganna tanatta ohutta maga penmima labanne eluwange. Did you hear that? The goats will tell the goat keeper what to do. Eluwan kiyanne yanawa eluwan bala ganna kenata kumakda karanne kiyala. Hallelujah. So we must be like sheep who have this mentality. මෙවැනි මානසිකත්වයක් ඇති බැටළුවන් වගේ විය යුතුය අපි. To trust the shepherd for food, water and safety. පෝෂණය, ජලය, එවැගේම රැක බලා ගැනීමට ඉඳේරව විශ්වාස කරන සෙනඟක් විය යුතුය. And if a sheep wander off and sheep tend to wander off on their own. බැටළුවන් සමහර අවස්ථාවල තනිවම යනවා ඈතට. But the shepherd will go and rescue. නමුත් එඬේරා ඒ එක බැටළුවෙක් ගියත් ඒ බැටළුවා පිටිපස ගිහිල්ලා ඔහුව නැවත අරන් එනවා. Hallelujah. Praise God. ප්‍රශංසා වේවා. Are you happy that you are a sheep? ඔබ සතුටුද ඔබ බැටළුවෙක් නිසා? Hallelujah. Hallelujah. Tell the next person, I'm glad you're a sheep. ඉන්න එක්කෙනාට කියන්න මම සතුටුයි ඔබ බැටළුවෙක් නිසා. Praise God. ප්‍රශංසා වේවා. Hallelujah. Now we're going to learn something about Jesus this morning. Yesus වහන්සේ ගැන යම් දෙයක් අපි ඉගෙන ගන්න යනවා. You remember Pastor Andrew taught three important principles, three from three scripture verses. කාරණා තුනක් ප්‍රතිපatti තුනක් Pastor Andrew අපට ඉගැන්නුවා. First was from 1 Corinthians chapter 2 verse 16. 1 කොරින්ති 2:16 පළවෙනි බයිබල් පදේ. That we have the mind of Christ. අපට ක්‍රිස්තුස් වහන්සේගේ මානසිකත්වය ඇත්තේ. Can you remember that? ඒක මතකද ඔබට? So when you were born again, you received the mind of Christ. ඔබ නැවත උපාදනය වූ විට ඔබට ක්‍රිස්තුස් වහන්සේගේ මානසිකත්වය ලැබුණා. So that you can think right, think like Jesus. ජේසුස් වහන්සේ වගේ සිතන්න පුළුවන් වන විට. But to do that, you need to hear the word of God. ඒ දේ කරන්න නම් ඔබ දේව වචනය නිරන්තරයෙන්ම ඇසිය යුතුයි. Because God's thoughts are in his word. දෙවියන් වහන්සේගේ සිතුවිලි ඇත්තේ උන්වහන්සේගේ වචනය නිසා. So the more you listen to, more you hear the word of God. දේව වචනය ඔබ අසන්නට සන්නත your thoughts are being perfected renewed to think like God ඔබගේ සිතුවිලි දෙවියන් වහන්සේගේ ආකාරයට සිතන්නට සම්පූර්ණත්වයට පැමිණෙනවා you know that's why we encourage you to come for meetings special meetings ඒකයි අපි ඔබට ධෛර්යමත් කරන්නේ විශේෂ රැස්වීම් වලට පැමිණෙන්න when there's an announcement about a special meeting plan to be there විශේෂ රැස්වීමක් ගැන දැන්වීමක් තිබුණාම ඔබ සැලසුම් කළ යුතුයි ඒ ස්ථානයේ සිටින්න because not every meeting is the same මන්ද හැම රැස්වීමක්ම එක ආකාරයෙන් නැති නිසා there are meetings specially designed for your next level ඔබ ඊළඟ මට්ටමට ඔබට යන්නට විශේෂයෙන් සැලසුම් කරපු රැස්වීම් තිබෙනවා like Pastor Andrew's conference the conference was designed for people to come up to their next level Pastor Andrew'ගේ ඒ සම්මන්ත්‍රණය නිර්මාණය කරලා තිබුණේ මනුෂ්‍යයාට ඊළඟ මට්ටමට පැමිණීම උදෙසා. So if you are you know desiring you if you are hungry to go to the next level. ඔබ කුසගින්නේ ඉන්නව නම් ඊළඟ මට්ටමට යන්නට you will make sure you are there. ඔබ වග බලා ගන්නවා ඒ ස්ථානයේ සිටින්නට. You see your spiritual growth has different levels. ඔබගේ ආත්මික වර්ධනයේ විවිධ මට්ටම් තිබෙනවා. Now when you went to school you started in the you know what do you call lower kindergarten or podie podie patan gattene ape kale right so you started with lower kindergarten upper kindergarten I don't know now then grade 1 2 like that you know and you do o level a level university අපි කුඩා කාලේ අපි පාසල් යනකොට ප්‍රාථමික අංශයෙන් පටන් අරගෙන ඊට පස්සේ වර්ධනය වෙනවා සාමාන්‍ය පෙළ කරනවා උසස් පෙළ කරනවා the higher you go higher your recognition is higher is your aptitude higher to you be successful in life ඔබ ඉහළට පැමිණෙන්න පැමිණෙන්න ඔබ වර්ධනය වෙන්න වෙන්න ඔබගේ බලපෑම ඔබගේ අවශ්‍යතාවය එන්න එන්න වැඩි වෙනවා ඔබ ඉහළ මට්ටමකට එසවෙන නිසා but if you have not understood this you be in the lower class grade 1 even after 20 years of being a christian නමුත් ඔබ මේ දේ තේරුම් ගත්තේ නැත්නම් ඔබ වර්ධනය වෙච්ච කිතුණෙක් වුණත් ඔබ ඒ ප්‍රාථමික මට්ටමේ සිටින්නට යනවා so you're in grade 1 and you're now 80 years old and you go to heaven 80 years 80 ඔබ ඒ පළවෙනි පන්තියේ ඉන්න පුළුවන් ඔබට දැන් අවුරුදු 80යි ඔබ දැන් ස්වර්ගයට යනවා and when you go to heaven in heaven also you'll be in grade 1 ස්වර්ගයට ගියහම සිටින්නට යන්නේ ඒ පළවෙනි පන්තියේ. I have no time to explain that if you read 1 Corinthians chapter 3 verse 11 onwards. 1 කොරින්ති 3:11යි සිට ඔබ ඒ දේ කියෙව්වා. It says you know some people just make it to heaven. සමහර අය යාන්තම් ස්වර්ගයට යනවා. Just like going through the fire. අර ගිනි වැදෙන් යනවා වගේ. But some people like us. අපි වගේ අය when we go we'll have a grand welcome. අපි වගේ පිලිගන්නට යනවා ඉතා සුභෞත්තරීතර ලෙස and we be shown into the glory of god දෙවියන් වහන්සේගේ මහිමය තුලට අපි යනවා ස්වර්ගයට යනකොට so don't think you know coming to church learning and serving god is for nothing ඔබ හිතන්න එපා සභාවට පැමිණීම දේව වචනේ ඉගෙන ගැනීම දෙවියන් වහන්සේට සේවය කිරීම ඔහේ නිකං කරන දෙයක් කියලා. If that was so I wouldn't have you know given up my job and you know did what I have done and I'm still doing more. එහෙම වුණා නම් කිසිම බලපෑමක් නැත්තම් මම මගේ රැකියාව අත්හැරලා දැන් කරන දේ කරන්න යන්නේ නැහැ. Look at Pastor Liz, you know PhD living in England, give up everything. Is it for nothing? Pastor Liz diha balanna PhD upadhi o aya labala England te jeevithe attharala Sri Lanka wata ævilla tibena nikanda eka karala tibenne. There are rewards in heaven. Swarge vipaka tibena e udesa. Hallelujah. Amen. Hallelujah. Hallelujah. And everything that we do will be recorded by God. Karana hama deyakma swamin wahanse visin unwahanse sielu vaartha thabagena innawa. Hallelujah. Hallelujah. Now number 2 we said we are like Jesus, we are like him. 1 John 4:17 1 John 4:17 kiyenawa api Jesus wahanse wage. As he is so are we in this world. Wahanse sitina aakarayatama apa wanneya me lokaye. We are like him, we are not Jesus, there's only one Jesus. Eka Jesus wahanse sitinne api unwahanse nevey namuth api unwahanse wage. We have been made like him. Unwahanse wage tamai api saadala. Because we are born of the word and born of his spirit. Manda api deva wachanen upata laba athi nisa unwahansege aathmayanan wahanse tulata. Number 3 we said all things are possible with God. Thunweni karanawa api kiwwa siyalla kala haki deviyan wahanse samaga. Did you remember that? Eka matakada obata? Said with man this is not possible. Manushyata meya kala nohaki nupuluwana. But with God all things are possible. Namuth swamin wahanse samaga siyalla kala haki. So if you take these 3 me karana thuna oba gattot, if these 3 scriptures are revelation for you, me deva wachane pada kihipaya obata elidarawak karagattot, I tell you your life will be catapulted to a dimension that you never known before. Mama kiyanna kemathi obage jeevithaye oba kavadakwat hithupu nathi aakarayata ihala mattamakata esa wenawa mai. Now we're going to look at who Jesus was. Jesus wahanse kawda kiyala api balanna yanawa. Now remember we have the mind of Jesus. Apita Christus wahansege manasikathwaya thibena. We are like him. Api unwahanse wage. And we can do all things because Jesus is our Lord and Savior. Christus wahanse apage galum karunisa apata siyalla kala haki. Let's go quickly to a story. Oh, my time is over. Oh dear. I was going to do a story. Quickly we will do some, right? Let's go. Are you in a hurry to go home? Can you give 15 minutes for me to at least start this? Okay. Matthew 14, let's start. Matthew 14 verse 13. Let's see how far we can go. Hallelujah. Matthew 14. Are you with me? Obama samagada? Praise God. Matthew 14 verse 13. Now you know this story, right? Api me kathawa dannawa. When Jesus heard it, he withdrew from there privately into a boat to a solitary place. Jesus wahanse eya asa unwahanse pitatwa giya ekaanthara aakare sthanayakata. Now what did Jesus hear? Kumakta Jesus wahanseta asuni. Now when you go home you must read what Jesus heard. Jesus wahanseta asuna de oba gedara gihilla kiyawanna. This was, he heard that his cousin brother, okay, John the Baptist, the famous prophet, has been killed. Ohuge sahodaraya e prophetavaraya Yohan Bautisma maruna kiyala aranchi una. Did you know the story how Johan, you know, he was beheaded. Ohuge hisa ghatanaya kara by Herod. Herod rajatuma visin. You know that story. Api e kathandare dannawa. So when Jesus heard it, Jesus wahanseta me aranchiya paminiyahama. You know, sometimes in life we hear bad news. Samahara welawata jeevithe apata asubawadi pravruti asenawa. How many of you have heard bad news? Asubawadi pravruti kiyala. You know, sometimes the doctor will give a bad report. Dossara warayata puluwan asubawadi pravruti. The phone rings and we hear some bad news. දුරකථනය අපෙන් දුරකථනයෙන් එනවා අසුභවාදී ප්‍රවෘත්ති. Or we look at the TV and we see some bad news. නැත්නම් රූපවාහිනිය බැලුවහම එනවා නරක ප්‍රවෘත්ති. As long as you're in this world you're going to hear some bad stuff. මේ ලෝකේ අපි ඉන්න තාක් කල් අපිට මේ වගේ ඍණවාදී කාරණා කනට ඇසෙනවා. You know Jesus heard bad news. යේසුස් වහන්සේට මේ වගේ ආරංචියක් ඇසුවහම උන්වහන්සේ කුමක්ද කළේ? The Bible says he withdrew from there privately in a boat to a solitary place. ඔරුවක නැගලා යේසුස් වහන්සේ තනිව සිටින්නට වෙන් වුණා. So what do we do? What do we do when we hear bad news? අපිට අසුභවාදී ප්‍රවෘත්තියක් ඇසුනහම අපි මොනවද කරන්නේ? Many people cry. බොහෝ අය අඬනවා. Many people shout. බොහෝ අය කෑ ගහනවා. Or they tell others, look what happened. නැත්නම් අන් අයට කියාගෙන යනවා මෙන්න බලන්න වෙච්ච දේ. They want to show you are now victim in life. දැන් ගොදුරක් වෙලා කියලා අන් අයට පෙන්වන්න කැමති. Now you want people to give you comfort and solace. ඔබගේ කැමැත්ත අන් අය ඔබව සැනසෙල්ලට ගෙනීම. But it doesn't work many times. නමුත් බොහෝ අවස්ථාවල ඔබ වෙනුවෙන් ක්‍රියා කරන්නේ නැහැ. Your situation becomes worse and worse. එන්නේ ඔබගේ තත්ත්වය බැරෑරු මතට හැරෙනවා. But look at Jesus. යේසුස් වහන්සේ දෙස බලන්න. He withdrew. උන්වහන්සේ වෙන් වුණා. He left his the circumstance, the environment that he was in. උන්වහන්සේ හිටපු ඒ වාතාවරණයෙන් අයින් වෙලා ගිහිල්ලා. He went to a solitary place. තනිව සිටින්නට ගියා ස්ථානයට. To be with his father. පියාණන් වහන්සේ එක්ක කාලය ගත කරන්නට. Later on we see every time Jesus withdrew like this and was alone. අපි දකිනවා පහ යම් අවස්ථාවල යේසුස් වහන්සේ මේ ආකාරයෙන් වෙන් වෙලා කාලය ගත කරන හැටි. It was to pray. එහෙම කරේ යාඥා කිරීමටයි. It was to pray. යාඥා කිරීමටයි. It was for serious prayer. බැරෑරුම් ලෙස යාඥා කිරීමටයි. Hallelujah. කරේ. It was not just to pray with crying. අඬාගෙන යාඥා කරන්න නෙවෙයි එහෙම කරේ. It was to pray seriously, hot tongues. Hallelujah. බැරෑරුම් ලෙස උනුසුම් ලෙස ඒ අනි භාෂාවෙන් කතා කරන්න. You know, we learned this time from Pastor Andrew. If you're casual in your prayer life, yeah, you will have casual answers, yaaknya jeevithe api saamaanya lesa yaaknya karot saamaanya pratipala api ganna yanawa. Many Christians don't really pray. They know about prayer, they've heard pastor preach again and again about prayer. Boho kitunwan yaaknyawa gana ahala thibenawa pastor digin dikatama yaaknyawa gana deshana karana namuth oun deshana oun yaaknya karana. Some people think praying is thinking. සමහර අය හිතනවා යාඥා කිරීම කියන්නේ කල්පනා කිරීම කියලා. You can't think. Your thinking is called thinking. It's not prayer. ඔබගේ සිතීමට කියන්නේ සිතීම යාඥාව නෙවෙයි. When you pray there has to be some action. ඔබ යාඥා කරනකොට යම් ක්‍රියාවලියක් තිබෙන්නම අවශ්‍යයි. It has to come from your spirit. ඔබගේ ආත්මයෙන් අතුලන්තයෙන් පැමිණෙන්න අවශ්‍යයි. And it has to come with some energy into it. ඒ වගේම අපගේ මුළු ශක්තියෙන්ම අපි යාඥා කළ යුතුයි. You know Jesus was alone and he prayed. යේසුස් වහන්සේ තනිවම සිට යාඥා කරා. You know I believe he went to a quiet place because his prayer was noisy. මම හිතනවා උන්වහන්සේ ඒ තනිවම වෙන් වෙලා යාඥා කරේ උන්වහන්සේගේ යාඥා ශබ්ද නගලා උන්වහන්සේ කරන්නේ. He didn't want to disturb anybody. He thought let me go somewhere nobody is. උන්වහන්සේ කැමති වුණ නැහැ වෙන කිසිම කෙනෙකුට කරදරයක් වෙන්නේ ඒක නිසා කවුරුවත් නැති තැනකට ගිහිල්ලා යාඥා කරා. You know, do you pray? ඔබ යාඥා කරනවා. Pastor Andrew said you don't have to wait for bad things to happen to pray. නපුරු දෙයක් වෙනකන් ඉන්න අවශ්‍ය නැහැ යාඥා කරන්නට කියලා Pastor Andrew කිව්වා. You know, some people wait for something bad to happen then they pray. සමහර and they tell everyone to pray for them. නපුරු දෙයක් වෙනකන් ඉන්නවා යාඥා කරන්නට ඒ වගේම අන් අයටත් කියනවා ඔවුන් වෙනුවෙන් යාඥා කරන්න කියලා. Be prayed up. Hallelujah. Your prayer bank must be, you know, full of prayers. ඔබගේ යාඥා ජීවිතය තුළ ඔබ යාඥා බැංකුව යාඥාවෙන් පූර්ණව සිටින්න අවශ්‍යයි. Your prayer bank must not be bankrupt. ඔබගේ යාඥා බැංකුව බංකොලොත් වෙන්න නරකයි. Why do people ask others to pray? Because their prayer bank has become empty. ඇයි අන් අයට යාඥා කරන්න කියලා නිතර කියන්නේ? ඔවුන්ගේ යාඥා බැංකුව හිස් වෙලා තියෙන නිසා. Hallelujah. Fill up your, you know, prayer bank. ඔබගේ යාඥා බැංකුව පුරව ගන්න. When something happens, යම් දෙයක් සිද්ධ වුණාම, At some time or another, you know, there are going to be some struggles. යම් මොහොතක ජීවිතයේ අභියෝග එනවා තමයි. Then you go like Jesus. යේසුස් වහන්සේ වගේ වෙන් වෙන්න අවශ්‍යයි. You deal with that situation. ඒ කාරණාව සමග වාතාවරණය සමග ගනුදෙනු කරන්නට. Hallelujah. Hallelujah. Look at Jesus. යේසුස් වහන්සේ දෙස බලන්න. You know, Pastor Andrew said, if you don't pray, Pastor Andrew කිව්ව ඔබ ආඥා කරන්න. You be a baygulla. ඔබ බයගුල්ලෙක් වෙන්න යනවා කියලා. Did you hear what he said? ඇහුණද ඔහු කියපු දේ? In Luke 18, verse 1 he said, Luke 18. Men ought always to pray. මනුෂ්‍යා නිරන්තරයෙන්ම යාඥා කළ යුතුමයි. And faint not. ක්ලාන්ත නොවි. The word faint there. ක්ලාන්ත වීම කියලා කියන්නේ. You know, one of the meaning is bayagulla. එක අර්ථයක් තමයි bayagulla. Where you are afraid. Buying sitting room. When the phone rings, you're afraid. Oh, it's going to be some bad news. Phone එක ring වෙනකොටත් බය වෙනවා නරක ප්‍රශ්න. Some people don't answer the phone because they think there is some bad news there. සමහර අය phone එකවත් answer කරන්නේ නැහැ නරක ප්‍රශ්නයක්. If it is a bad news by you not answering the phone, that bad news is not going to go away. ඒ නරක ප්‍රවෘතියක් ඔබ බලාපොරොත්තු වෙනවා නම් ඔබ ඒ දුරකථන ඇමතුම ඒ answer කරේ නැත්නම් ඒ නරක ප්‍රවෘතිය නැති වෙන්නේ නැහැ. Hello, am I speaking to some people this morning? ඔබට මම කතා කරනවාද මේ උදේ? Hallelujah. Don't be a bayagulla. Bayagullek wenne pa. See, when you pray, ඔබ යාඥා කරනකොට, you see the will of the Father. පියාණන් වහන්සේගේ කැමැත්ත ඔබ දකිනවා. Your spiritual eyes are open. ආත්මික ඇස් ඔබගේ විවර වෙනවා. When your optical eyes are shut and your spiritual eyes open. ඔබගේ පියවි ඇස් වැසි ආත්මික ඇස් විවර වුණාම. Hallelujah. Hallelujah. You see angels ministering to you. ඔබ දකිනවා දේව දූතයන් ඔබට සේවය කරනවා. You see the Father's will on your life. පියාණන් වහන්සේගේ කැමැත්ත ඔබගේ ජීවිතයේ ඔබ සිදු වෙනවා. You see the Father's vision. පියාණන් වහන්සේගේ දර්ශනය ඔබ දකිනවා. You see and then you begin to speak that vision from your mouth. දර්ශනය ඔබගේ මුඛයෙන් ඔබ නිදහස් කරනවා. Hallelujah. Hallelujah. And you're strong. ඔබ ශක්තිමත්. Hallelujah. Hallelujah. If you are weak, ඔබ දුර්වලව සිටිනා. When you pray, ඔබ යාඥා කරන විට. And stand up, ඔබ නැගී සිටිනකොට. You're not the same person. ඔබ එම කෙනාම වෙන්නේ නැහැ. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. You're like that lion that inside. ඒ සිංහයා ඉන්නවා වගේ ඇතුලේ ඔබගේ. Hallelujah. Hallelujah. But if you don't pray, ඔබ යාඥා කරේ නැත්නම්. If you don't pray, ඔබ යාඥා කරේ නැත්නම්. The slightest thing, කුඩා දෙයක් වුණත්, will worry you. ඔබ කනස්සල්ලට පත්. The slightest thing, කුඩා දෙයක් වුණත්, will bring fear into your heart. බිය ඇතුල් වෙනවා ඔබගේ හදවතට. Fear into your heart. බිය ඇතුල් වෙනවා හදවතට. And you find yourself weak. ඔබ දකිනවා ඔබගේ ජීවිතය ඔබ දුර්වලව. Hallelujah. How many of you know that God doesn't want weak Christians? කීතරම් දන්නවද දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙවෙයි දුර්වල කිතුණුවන් සිටීම. Hallelujah. Hallelujah. He wants us to be strong. උන්වහන්සේගේ කැමැත්ත අපි ශක්තිමත්ව සිටීමයි. That's why he gave us his Holy Ghost. ඒකයි උන්වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේව අපට දෙනු ලැබුවේ. Praise the Lord. ප්‍රශංසා වේවා. You know, I want, you know, after this visit of Pastor Andrew, you know, my prayer life has gone into different levels. Pastor Andrew ke pamineemen anathuru mage aaknya jeevithaya vivida u ihala matta Pastor listen I am praying like never before mama digin digatama puduma aakarein yaaknya we holding hands and praying api addeka allagena aaknya karana hallelujah hallelujah and we are seeing things are changing api dakena boho karana wenas wenawa you know after this kind of meetings and success meveni raswim walin anathuruwa saarthakatwen anathuruwa the devil is not going to clap hands and give, you know put garlands on you yakshya atpudi gahala malmala danna yanne neha he's going to come back at you enna hadanawa api piti passen yakshya that is the time to pray now api yaaknya karanna kaalaya after every success we need to pray more hama saarthakatwen anathuruwa api wada wada yaaknya karanna awashyai you know when you have success it is not a time to relax saarthakatwayak api labuwahama ඒ නිකන් ඔහෙ ඉන්න කාලයක් නෙවෙයි සාමාන්‍ය ලෙස හාන්සි වෙලා ඉන්නේ. Those of you know the story of Elijah. එලියාගේ කතාව දන්නවනේ. You know Elijah. එලියාගේ කතාව දන්නවනේ. He had great victories. බොහෝ ජයග්‍රහණයක්. He killed the prophets of Baal. ඒ බාල් ප්‍රොපේතවරුන් ඔවුන් මැරෙවා. He demonstrated mighty miracles. බොහෝ හාස්කම් කරා ඔහුගේ අත්වලින්. But the story says after that. නමුත් ඉන්න අනතුරුව He didn't pray. ඒ ජයග්‍රහණ වලින් අනතුරු එලියා යාඥා කරේ නැහැ. And there he gets bad news. අයහපත් ප්‍රවෘත්තියක් එනවා. He gets a threatening, you know, threatening call. ඔහුට තර්ජනය කළා එනවා දුරකථන ඇමතුම. From whom? කාගෙන්ද? He got scared from Jezebel. Yes. බය වුණා. And this mighty man Elijah. මේ එලියා මේ බලවන්තයා. Became a baygulla. බයගුල්ලෙක් බවට පත් වුණා. Hallelujah. He became a baygulla. බයගුල්ලෙක් බවට පත් වුණා. Because he didn't celebrate with prayer. And thanksgiving. යාඥාවෙන් සහ ස්තුති දීමෙන්. Hallelujah. Hallelujah. You know, this time we have learned the tricks of the devil. යක්ෂයාගේ ඒ රහස් උපාය මාර්ග අපි ඉගෙන ගත්තා. In every time we have some victories, after the victories there comes one after the other, you know, bad news, this, that. ජයග්‍රහණ වලින් අනතුරුව විවිධ වූ අසුභවාදී ප්‍රවෘත්ති පැමිණෙන්නට පුළුවන්. But you know, we are smarter than the devil. Hallelujah. නමුත් අපි යක්ෂයාට වඩා ඉතාමත්ම දක්ෂ සෙනගක් නිසා. We have the mind of Christ. ක්‍රිස්තුස් වහන්සේගේ මානසිකත්වය අපට ඇති නිසා. Hallelujah. පුළුවන්. Now look here. Hallelujah. Then crowds heard that Jesus was, and they came to Jesus. සමෝහයට ආරංචි වුණා යේසුස් වහන්සේ කොහෙද කියලා. Verse 14. ඒ අය යේසුස් වහන්සේ හොයාගෙන පැමිණියා. You know, one of the things of the ministry of Jesus. Yesus wahansege sewe tul ek karanawak tama. People recognized the anointing on Jesus. Yesus wahanse mata hati aalepya manushya handuna gatta. And they came after him. Un wahanse pitipasse aawa anu. You know, when you are like Jesus. Yesus wahanse wage una. When you are praying like Jesus. Yesus wahanse wage yaagna karana vi. People will come looking for you. Manushya obawa soya gane enne. You know, that's why now NCLC church people are asking, you know, what is this church? You know, we like to know about this church. බොහෝ අය කයි අපිට දුරකතන ඇමතුම් වලින් අහන්නේ මොකක්ද මේ සභාව කොහෙද තිබෙන්නේ කියලා. And he had compassion, pity and deep sympathy for them and cured their sick. යේසුස් වහන්සේ දයනුකම්පාවෙන් පූර්ණව ක්‍රියා කරමින් ඔවුන්ගේ සියලු රෝග සුව කළා. Hallelujah. Hallelujah. See, when we pray, what happens? අපි යාඥා කරාම් බලන්න සිද්ධ වෙන දේ. You know, something happens in the inside. ඇතුළාන්තයේ යම් දෙයක් සිද්ධ වෙනවා. We become full of compassion. ඔබ දයනුකම්පාවෙන් පූර්ණ වෙනවා. Like Jesus. යේසුස් වහන්සේ වගේ වෙන්නවා. You know, we are not healing people to show that I am something. අපි මිනිස්සු සුව කරන්නේ අපි කවුද කියලා පෙන්වන්න නෙවෙයි. We heal the people that is because we are like Jesus. අපි යේසුස් වහන්සේ වගේ නිසා මිනිස්යන්ට සුවය ලබා දෙනවා. You know, Jesus is the same yesterday, today and forever. යේසුස් වහන්සේ ඊයේ තවත් සදා කාලෙට මේ ආකාරයෙන් ක්‍රියා කරනවා. He is alive. Hallelujah. වහන්සේ ජීවමානයි. He is not a dead god. වහන්සේ මරණීය දෙවි කෙනෙක් නෙවෙයි. He still heals the sick. Hallelujah. වහන්සේ දැන්ටමත් රෝගීන් තවමත් සුව කරනවා. There is no sickness that can defeat Jesus. කිසිම රෝගයකට බෑ යේසුස් වහන්සේ සේගේ ක්‍රියාව නතර කරන්න පරාජය කරන්න. At his name every name shall bow down, every sickness shall bow down. ඔබ හැම රෝගයක්ම දන නමනවා මයි යේසුස් යන නාමයෙන්. Hallelujah. Hallelujah. What is impossible with man is possible with Jesus. මනුෂ්‍යට නොපුළුවන් දේ යේසුස් වහන්සේ සමග පුළුවන්. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Say praise the Lord. ප්‍රශංසා වේවා. Say I'm like Jesus. කියන්න මම යේසුස් වගේ. I'm like Jesus. මම යේසුස් වගේ. I'm learning to pray like Jesus. යේසුස් වහන්සේ වගේ යාඥා කරන්න මම ඉගෙන ගන්නවා. I have the compassion that Jesus has. යේසුස් වහන්සේ තුල තිබුණ දයනුකම්පාව මා තුල තිබෙනවා. Hallelujah. Hallelujah.